ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමපන්ති ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුතං සුරක්ෂිතං තත්වා අප්පමාදේන සම්පාදේ තම්බං. ආමභන්ති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පඤ්ඤන්ති උප්පන්නාවා කුසලා ධම්මා අභිවන්දන්ති යතේදං වික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ වික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පඤ්ඤන්ති උප්පන්නා ච කුසලා ධම්මා අභිවන්දන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුංගාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කොට වදාරන ලද ස්වාසුදාස ධර්මස්කන්ධයේ ඇතුළත් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඇතුළත් වන සූත්‍ර පාඨය ධර්මදේශනයේ සඳහා දේශනා කරන්ට යෙදුනේ. මෙසක් බොහෝ දවසේ සමස්ත බෞද්ධ ලෝකයාගේම සාධානීය උපෝසත දවස බැවින් ඒ දිනට චිත්ත සමාධිය පිළිබඳව ධර්මෝපදේශයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බැවින් සමාධියගත කුසාසිතක් ඇති කිරීමට උපකාර වන ධර්ම කවරේද යන මාතෘකාවෙන් මේ ධර්ම දේශනය අපි පටන් ගන්නවා. මාතෘකාකල සූත්‍ර ධර්මයේ තේරුම මෙහිමයි. යේන අනුප්පන්නාව කුසල ධම්මා උප්පජ්ජಂತಿ යම් ධර්මයක් හේතු කොටගෙන නූපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිද්ද උප්පන්නාව කුසල ධම්මා අභිවද්දන්ති උපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙද්ද යක්ෂේදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යම් මේ යෝනිසෝ මනසිකාරයක් වේද ඒහා සමාන අන්‍ය ධර්මයක් නාහං ගිත්තේ අඤ්ඤං ඒක ධම්මාපි සමුනුපස්සාමි ඒ යෝනිසෝ මනසිකාරේ හා සමාන අන් එකද ධර්මයක් මගේ සරුවක්නිකාඥානෙන් නොදකින්නෙමි යෝනිසෝ ගිත්තේ මනසිකාරෝතෝ මානෙනි යෝනිසෝ මනසිකාරයෙන් මනසිකාර කරන්නාට අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජಂತಿ නූපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදීති උප්පන්නා චේව කුසලා ධම්මා අභිවර්ධಂತಿ උපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම ඥාන මාර්ගඵල අධිගමනයේ දක්වා යෙදෙති. මේ සූත්‍ර ධර්මයේ කෙටි තේරුමයි. යම් ධර්මයක් නිසා නූපං අකුසල් නූපං කුසල් උපදිනවා නම් උපන්න කුසල් වැඩෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ තරම් නූපං කුසල් උපදවන්නට උපන්න කුසල් වැඩෙන්නට හේතු වන අන් එකදු ධර්මයක් නොමැත. යෝනිසෝ මනසිකාරයේ තැනැත්තාට නූපන්නාවුද කුසල ධර්ම උපදිනවා උපන්නාවුද කුසල ධර්ම අභිවර්ධනය වෙනවා වැඩෙනවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දැන් අපි සලකා බලමු කුසල ධර්ම කියන්නේ මොනවද? යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියන වග. කුසල ධර්ම කියන්නේ අකුසල් නැසෙන චිත්තචෛතසික ධර්මයන්ට නම. කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති සලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති යේති කුසලා. කුස සංඛාත වූ පාප ධර්මයන් සලනේ කරන කලනේ කරන කම්පනේ කරන විහෙත විද්වාසනේ කරන චිත්තචෛසික ධර්ම සම්භාවයටි කියනවා කුසල ධම්ම කියලා. කුස කියන්නේ අකුසල ධර්මයන්ට නම. කුස කියලා තනකොළ වර්ගයක් තියෙනවා. ඒ තනකොළ වර්ගයේ තනකොළයක් පොළේ අග සිට මුලට අතයක් ගත්තම අත කැපෙනවා. කුසෝ යතා දුග්ගහිතෝ අත්මේවානුකන්තති. නොමනා කොට ගන්නාලද කුසතන කොළය අත කපනවා. ඒ වාගේ නොමනා කොට ගන්නාලද සිතේ අකුසල් සිත මෙලවක් පරලවක් විනාශ කරන බැවින් ඒකට කුස කියලා කියනවා. ඒ කුස සංඛ්‍යාත අකුසල ධර්ම, පාප ධර්ම, චලනේ චලනේ කම්පනේ විහෙත විඥාසනී කරන්නේ කුසල. ඒවා කියනවා චිත්තෝත්පාද වශයෙන් 21ක්. කාමාවචර කුසල ධර්ම 8ක්. රූපාවචර කුසල ධර්ම 5ක් අරූපාවචර කුසල ධර්ම 4ක් මෙසේ ලෞකික කුසල ධර්ම 17ක් ලෝකෝත්තර කුසල ධර්ම 4ක් ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග සිස් 4යි ලෝකෝත්තර කුසල ධර්ම මේ කුසල ධර්මයන් උපදින්න හේතු ධර්ම තියෙනවා ඒවා දිනු කර ගැනීමට හේතු ධර්ම තියෙනවා ඒ සම්බන්ධවයි මේ සූත්‍ර පාඨයෙන් උගන්වන්නේ එයින් මුල් තැන ගන්නවා යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණට හුරුව කල්පනා කිරීම මනසිකාරය කියා චෛතසික ධර්මයක් තියෙනවා අපේ සිතේ මනසිකාරය මේ මනසිකාරය සෑම සිතක හට ගන්නා චෛතසික හතින් එකක් ඒවට කියනවා සරුව චිත්ත සාධාරණ චෛතසික ඒවා හතක් තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය එයින් මේ මනසිකාරයට කියනවා ආරම්මන ප්‍රතිපාදක කියලා වචනේ මතක තියාගන්න පුළුවන් නම් වටිනවා ආරම්මන ප්‍රතිපාදක කියන්නේ සිතට අරමුණු යොමු කරනවා මේ මනසිකාරය චෛතසිකයෙන් තමයි සිතට අරමුණු යොමු කරන්නේ ඒ නිසායකට කියනවා ආරම්මන ප්‍රතිපාදක තව තියෙනවා දෙකක් දීති ප්‍රතිපාදක ඥාන ප්‍රතිපාදක කියලා දෙකක් දීති ප්‍රතිපාදක කියන්නේ සිත ඒ කියන්නේ පංචද්වාරා වර්ජන නැමැති සිත චිත්ත දීතියක් පටන් ගැනීමට උපකාර වෙනවා භවංග වශයෙන් තියෙන චිත් පරම්පරාව භවංගෙන් අවදි වෙච්ච ගමන්ම පහළවන්නේ පංචද්වාරා වර්ජන සිතයි ඒ කියන්නේ මේ දොරටු පහටයි ති අරමුණක් ලැබුණා නම් ඒ සිතින් ඊළඟට මේ සිතක් පහළ වෙනවා වීති ප්‍රේලියක් පහළ වෙනවා චක්කුද්වාරික වීති සෝතද්වාරික වීති ඝානද්වාරික වීති කායද්වාරික වීති මනෝ කියලා පංචද්වාරික වීති හටගන්නේ ආරම්භ වෙන්නේ පංචද්වාරා වර්ජන සිතින් ඒකට කියනවා වීති ප්‍රතිපාදක ඊළඟට කියනවා ධාන ප්‍රතිපාදක කියලා තව සිතක් ජවන ප්‍රතිපාදක ඒ කියන්නේ ඒ සිතක් පහළ වුණ ගමන් ජවන් දෙලක් යනවාමයි ඒක පංචද්වාරා වර්ජන චිත්ත පහළ වෙච්ච වීතියක නම් යන්නේ පංචද්වාරික චිත්ත වීතියක නම් වොත්තපන කියන සිතයි මනෝද්වාරික චිත්ත වීතියක නම් මනෝද්වාරා වර්ජන සිතයි ඒ දෙක සමාන ගතිකයි ඒ දෙක අනුව තමයි ජවන් දෙලක් පහළවන්නේ එනිසා ඒකට කියනවා ජවන ප්‍රතිපාදක දැන් කරුණු තුනක් කියවුණානේ ආරම්මන ප්‍රතිපාදක මනසකාර චෛසිකයයි වීති ප්‍රතිපාදක පංචද්වාර වර්ජන සිතයි ඥාන ප්‍රතිපාදක මනෝද්වාර වර්ජන සිත සහ වොත්තපන සිතයි දැන් මෙතෙන්දී යෝනිසෝ මනසකාරයේ කියන උතුම් අවස්ථාව අපේ සිත පුරුදු කර තැබීමයි සිත කුසල් පැත්තට පුරුදු කර තැබීම තමයි යෝනිසෝ මනසකාරය අපේ සිත කුසාසිත බලට පුරුදු කළ තිබුණා නම් අපට පංචද්වාරා පංචද්වාරික චිත්ත වීතියකදී ඥාන ප්‍රතිපාදක කියන උත්පන්න සිත අපේ සිත හරවන්නේ කුසල ජවම් පෙළකටයි අයෝනිසෝ මනසිකාරයේ පුරුදු වී තිබුණා නම් තමයි අකුසල පැත්තට අකුසල ජවම් පැත්තට මේ උත්පන්න හිත යොමු කරන්නේ මනෝද්වාරා වර්ජනයත් එහෙමයි අපේ සිත නිතර නිතර නුවණට හුරුව පුරුදු කළ තිබුණා නම් එයින් මනෝද්වාරා වර්ජන සිත පහළ වුණාම මනෝද්වාරික ජවන් වීති පහළවන්නේ කුසල ජවන් වශයෙන්මයි මනෝද්වාරික ජවන් වීති කුසල ජවන් වශයෙන් හසුරවන්නේ යොමු කරන්නේ මනෝද්වාරා වර්ජන සිත එතකොට මෙන්න මේ දොරටු දෙකක් වාගේ කුසල පැත්තක හරවනවා අකුසල පැත්තක හරවනවා වොත්තපන සිත සහ මනෝද්වාරා වර්ජන සිත එතකොට මේ සිත් දෙක කුසල පැත්තක හරවන්න පුරුදු කරවා තැබීමේ නුවණ තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනිසෝ කියන්නේ නුවණට හුරුව මනසිකාරය කියන්නේ කල්පනා කිරීම මෙනෙහි කිරීම දැන් අපි සලකා බලමු අපේ ඇසට කනට නැහැට දිවට කයට හිතට ලැබෙන අරමුණු ඉෂ්ට අරමුණු වෙන්න පුළුවන් අනිෂ්ට අරමුණු වෙන්න පුළුවන් ඉෂ්ට කියන්නේ තමන් ප්‍රියමනාප වෙන අනිෂ්ට කියන්නේ අප්‍රියමනාප වන දේවල් එතකොට ප්‍රියමනාප අරමුණේදී බොහෝ වශයෙන් ඇලීම හටගන්නේ අප්‍රියමනාප අරමුණේදී ගැටීම හටගන්නවා ඇලීම ගැටීම ඇලීම කියන්නේ ලෝභය, ගැටීම කියන්නේ දෝෂය. මේ දෙකෙන් තමන්ගේ වෙන් කර ගැනීමට, එයින් ඉවත් කර ගැනීමට යෝනිසෝ මනසිකාර්ය අත්‍යවශ්‍යයි. බෝධිසත්ව චරිතයක් මම කෙටියෙන් කියනවා. මහා බෝසතාණන් වහන්සේ ඒක රාජ නමින් බොහෝම දසරා ධර්මයෙන් රාජ්‍ය කළ රජ කෙනෙක් හිටියා. ප්‍රදේශ රාජ්‍යය. ඒ රටේ රජුලන්ගේ අමාත්‍යෝ 1000. මේ 1000ම ඒ හා සමානයි. රජුලන් බොහෝම ධාර්මිකයි, අමාත්‍ය මණ්ඩලයක් ධාර්මිකයි. එනිසාම ප්‍රදේශ භාර නිර්ධාරින් ධාර්මිකයි. එනිසා රට රැසියෝ අතිශයින් ධාර්මිකයි. මුනුමා රට ඉතාමත්ම ශස්ත්‍රීය රටක් වුණා, සාමග්‍රී රටක් වුණා, සාමයෙන් යුක්ත රටක් වුණා මේ රජුලන්ගේ ප්‍රතිපත්ති නිසා. රජුලෝ බොහෝම කාරුණිකයි. තමන්ගේ රටවැසියන්ට කතා කරන්නේ දරුවන්ට වාගේ. තමන්ගේ වැඩිහිටියන්ට, දෙමව්පියන්ට වාගේ කතා කරන්නේ තමන්ගේ රටේ වැඩිහිටියන්ට. ඉතින් මේ රජුරුවන්ගේ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මුළු මහත් රටේ පැතිරිච්ච නිසා මුළු ජනතාවම සාමග්‍රියෙන් යුක්තයි. සාමයෙන් යුක්තයි. කොතනකවත් නැහැ. ඔවුනුවන් අතර අසමිකමක් නැහැ. එක පවුලේ දරු පිරිසක් වාගේ සමගින් මේ රටේ ජනතාව විසුවා. ඔය අතර හැබැයි එකමක දුෂ්ට පුජ්‍යලයේ සාමන්ත රටකට ගිහිල්ලා බොරු පැමිණිල්ලක් කරලා ඒ රටතුම රජතුමා මේ කුණු ගන්වලා නැත්නම් උනන්දු කරවලා සේනාව පිරිවරාගෙන ඇවිල්ලා මේ ඒක රාජ රජතුමාගේ රට වැටළුවා. රාජ්‍ය දෙන්න නැත්නම් යුද්ධය දෙන්න කියලා. එයා කර අමාත්‍ය මණ්ඩලයේ කිව්ව අපට අවසර දෙන්න යුද්ධ කරන්න කියලා. ඒක රාජ රජතුමා කිව්වා දනුවෙනි රටක් වෙනුවෙන් මනුෂ ඝාතනය කිරීමට මම අනුමත කරන්නේ නැහැ. කැමති කෙනෙක් කැමැත්තක් කරගනීවා කියලා ධර්ම සාකච්ඡා කරමින් හිටියා. ඒ වෙනකොට සතුරු රජතුමායි සේනාවත් ඇවිල්ලා මේ අමාත්‍ය මණ්ඩලය සහ රජතුමා ජීවග්‍රහයෙන් අල්වගත්තා. ඒ වෙනකොට මේ ඒකරාජ රජතුමා යෝනිසෝ මනසිකාර්ය හොඳින් පුරුදු කරගෙන තිබුණේ. යෝනිසෝ මනසිකාර්ය කියන්නේ ලාභ අලාභ දෙකේදී යස අයස දෙකේදී නින්දා ප්‍රශංසා දෙකේදී දුක සැප දෙකේදී සමව පිහිටීම තිත පුරුදු කළ තිබුණා. ඒ නිසා මේ විරුද්ධ රජතුමාගේ රාජ පුරුෂයන් ඇවිල්ලා අල්වා ගන්න කොට වද දෙන කොට මෛත්‍රී භාවනාම කළා. අන්න යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම වැදගත්කම. ඊළඟට අර විරුද්ධ රජුරුවන්ගේ අනපරිද්දෙන් මේ අහිංසක ධාර්මික ඒක රාජ රජතුමා සික්කාවක දමා බාල්කේ එල්ලුවා. කකුල් දෙකෙන් එල්ලුවා. විශේෂ කුරුක. ඒ හැම විටම ඒක රාජ රජතුමා මෛත්‍රී වැඩුවා. මේ මෛත්‍රී වැඩීම නිසා මොකද සිද්ධ වුනේ? රජුලන් ගිහිට මේ එල්ලීගෙන සමාධිගත වුණා. සමාධිගත වුණා. ඉස්සෙල්ලා මෛත්‍රී උපචාර සමාධිය ලැබුණා. ඊළඟට මෛත්‍රී ධ්‍යාන සමාධිය ලැබුණා. ඊළඟට රජුලන්ට පුළුවන් වුණා කසන නිමිති අරමුණු කරන්න. කසන නිමිති අරමුණු කිරීම නිසා ඒ රජුලන්ට කසන ධ්‍යාන ලැබුණා. අෂ්ඨ සමාපatti ලැබුණා. අභිඥා ලැබුණා. බලන්න එල්ලීගෙන යෝනිසෝ මනසිකාරයෙන් තමා ප්‍රයෝජන ගත්ත හැටි. මේ දුකටපත් වූ වෙලාව මොනතරම් චිත්ත පීඩාවක් වෙන්න ඕනද? ඒ කිසිම චිත්ත පීඩාවක් නැතුව හිතේ ධ්‍යාන සමාධි සමාපatti උපදවා ගන්න තරමට හිත දියුණු කර ගන්න පුළුවන් උනේ යෝනිසෝ මනසිකාරය නිසා. ඊළඟට මේ රජුරුවන්ගේ ඒ ධ්‍යාන බලය නිසා අර බඳුන් සිඳුනා. ආහසේ බද්ද පරයන්තින් වාඩි වුණා. අර රාජපුරුෂයා මේක දැකලා විරුද්ධ රජුරුවන්ට ගිහින් කිව්වා. ඒ රජුරෝ වේගින් ඇවිල්ලා වැඳ වැටුණා. සමුන්නාහසේගේ ගුණ මහිමය මට තේරුම් ගන්න බැරි වුණා. මට සමාවනු මැනව මා කළ මේ අපරාධයේ සමාවනු මැනව මේ සිංහාසනෙට වඩිනු මැනව කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී ඒක රාජ රජතුමා ආහසේ බද්ද පරයන්තෙන් වාඩි වී ඉඳගෙන අනුශාසනාවක් කළා. මහරජතුමනි මම දැන් මනුෂ්‍යයන් රාජ්‍ය කරන සිංහාසනයට වඩා උතුම් සිංහාසනයකට වාඩිලා ඉන්නේ. මේක දිව්‍ය ආසනයක්. මේක බ්‍රහ්ම ආසනයක්. එනිසා මම ආයේ නැවත සිංහාසනයේ වාඩි වෙන්නේ නැහැ. මා සේම මේ රට ධාර්මිකව රජකරන්න. අමනුත් නිතිපන්සිල් රකින්ද, පොහොයාට සීල් රකින්ද, මෛත්‍රී වඩන්ඳ, කරුණා වඩන්ඳ, ප්‍රතිපත්ති වඩන්ඳ, අප්‍රමාද වෙන්න කියලා අනුශාසනා කරමින් ඒ විරුද්ධ රජතුමාගේ දෙන කඳුලෙන් තෙමෙද්දී හැම දෙනා බලා සිටිද්දී විස්මයටපත් වෙද්දී ඒ මහෞත්මයන් වහන්සේ අහසින් වැදියා විවේකයේ සඳහා හිමුවත් දෙසට. මේ බලන්න අලාභයක්, අයසක්, නිඳාවක්, දුකක්, පීඩාවක් ඇති වෙච්ච තැනදී පවා යෝනිසෝ මනසිකාරයෙන් චිත්ත සමාධිය උපදවා ගන්න හැටිනේ මොනතරම් පුදුමද. මේවා ලොවට දේශනා කලේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නෙමෙයි, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් අපි සලකා බලමු මේ යෝනිසෝ මනසිකාරයේ දිසා මොනතරම් දුරට චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්ද. සමාධිය කියන මේ වචනය තේ හැදලා කියන්නේ මෙහෙමයි. සම් උපසර්ග පූර්ව, ආ උපසර්ග පූර්ව, ධා ධාරණී කියන මේ ධාතුයෙන් තමයි සමාධි කියන වචනේ හැදලා තියෙන්නේ. ඒක නියම තේරුම උතුම් ලෙස පිහිටුවාගත් චිත්ත ඒකාග්‍රතාවයි. සමාධිය කෙනකින් උතුම් ලෙස පිහිටුවාගත් චිත්ත ඒකාග්‍රතාවට කියනවා සමාධි. තවත් ඒක සම්මා සමාධි කියලා විශේෂණ කරනවා මාර්ගාංගවලදී. මේ සමාධියේ තියෙනවා හරි කර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි කියලා අවස්ථා තුනක්. හරි කර්ම සමාධිය, උපචාර සමාධිය දෙක කාමාවචර සිතේ ඇති වෙන සමාධියක්. කාමාවචර කුසල සිත් තියෙනවානේ 8ක්. ඒ කාමාවචර කුසල සිතේ ඇති වෙන සමාධිය හරි කර්ම සමාධිය, උපචාර සමාධිය කියලා දෙකට බෙදෙනවා. අර්පණා සමාධිය මහංගත ලෝකෝත්තර වශයෙන් දෙකට බෙදෙනවා. අර්පණා සමාධිය කියන තැන රූපාචර ධ්‍යාන සමාපatti හතරක් සංකේතින් කියනවා. ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය. එතන ප්‍රථම ධ්‍යානය කියන්නේ අංග පහකින් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවයි. විතරක, විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාංග පහෙන් යුක්ත අධි සමාධියද කියනවා ප්‍රථම ධ්‍යාන සමාධිය. ද්විතිය ධ්‍යාන සමාධිය කියන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතා අංග තුනක් තියෙන ධ්‍යානයයි. තෘතිය ධ්‍යාන සමාධිය කියන්නේ සුඛ ඒකාග්‍රතා කියන අංග දෙකින් යුක්ත සමාධියයි. චතුර්ථ ධ්‍යානය කියන්නේ උපේක්ඛා ඒකාග්‍රතා කියන අංග දෙකින් යුක්ත සමාධියයි. එතකොට මේ ධ්‍යානාංග බෙදෙන්නේ සමාධිය, රූපාචර සමාධි, කුසාසිත සතරක් වුනේ. අරූපාචර උසාසිතද සමාධි වශයෙන් හතරකට බෙදෙනවා. ආකාසානංචායතන සමාධිය සමාපත්තිය, විඥානංචායතන සමාපත්තිය, ආසින්චඤ්ඤායතන සමාපත්තිය, නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය. මෙන්න මේ කියන හතර අරූපාවචර සමාධි කුසාසිත. මේ අටට කියන අෂ්ට සමාපත්තිය කියලා. රූපාචර සමාපත්තිය හතරයි, අරූපාචර සමාපත්තිය හතරයි, අෂ්ට සමාපත්තිය. ඒක මුලින් කාමාචර සමාධි තිබෙ දෙකයිනේ, පරිකාරම සමාධි, උපචාර සමාධි. එතකොට මෙන්න මේ සමාපatti 8 සමාධිගත කුසාසිත හැටියට හඳුන්වනවා. ලෝකෝත්තර සමාධි වශයෙන් ගැනෙන්නේ සෝවාන් මාර්ග සිතේ සමාධිය, සතරදාගාමි මාර්ග සිතේ සමාධිය, අනාගාමි මාර්ග සිතේ සමාධිය, අරහත් මාර්ග සිතේ සමාධිය. ඒකට විශේෂ නමක් කියනවා ආනන්තරික සමාධි කියලා. ආනන්තරික සමාධි. ඒ කියන්නේ සමාගේ පැවැත්මට අනතුරුම විපාක දෙනවා. සෝවාන් මාර්ගසිතක් යම් චිත්තක්ෂණයකදී පහළ වුණේ එහි කියන සමාධිය ඊළඟ සිත සෝවාන් ඵලසිතක් බවට පමුණුවනවා. සකදාගාමි මාර්ගසිත යම් චිත්තක්ෂණයක්ද ඊළඟ චිත්තක්ෂණයේ සකදාගාමි ඵලය ලබා දෙනවා. අනාගාමි ඵල මාර්ගසිත යම් චිත්තක්ෂණයකදීද ඊළඟ චිත්තක්ෂණයේදී අනාගාමි ඵලය ලබා දෙනවා. අරහත් මාර්ගසිත යම් චිත්තක්ෂණයකදීද ඊළඟටම අරිහත් ඵලය ගෙන දෙනවා. චිත්තක්ෂණයකින්වත් අතරක් නැහැ. සමාධි ඡන්ද පුළුවන් මාර්ගය ලබා මාස ගණන් සති ගණන් ගිහිල්ලා තමයි ඵලය ලැබෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේකට ආනන්තරික සමාධි ඡන්දය එකයි. මාර්ගසිතට අනුතුරුවම ඵලය ගෙන දෙනවා. එනිසා ඒක ආනන්තරික සමාධි කියන ඒ සමාධි සිත. දැන් උඩට අපි සලකා බලමු බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සිංහනාන්ද සූත්‍රයේදී දේශනා කොට වදාළා මාගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, භෝගයෙන් වැඩෙත්වා, බලයෙන් වැඩිවා කියලා. එතන ආයස කියලා සඳහන් කළේ මෙන්න මේ සමාධි සමාපත් උපදවා ගැනීම සඳහා වඩන ඉරිදීපාද හතරයි. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන හතර ඉරිදීපාද හතර. මේ හතර යම් සිටින දිනු කරගත්තා නම් ඔහුට පුළුවන්කම තියනවා දීර්ඝාස විඳින්න. ඒ කියන්නේ සමාපatti බලය දිනු කරගන්න පුළුවන්. ඒ දීර්ඝාස විඳිනවා කියන තැන නිවන දක්වාම දිනු වීමට හේතු වෙන පමණක් නෙමෙයි. නිවන් දක්වාම වෙනස් වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ නැවත උත්පාද චිති භංග අවස්ථාවක් නැහෙනේ. ඒක නිසා දීර්ඝාස හැඳින්ෙච්ච හැටියට හඳුන්වනවා. නිසා මෙලව දීර්ඝාස විඳින්න, පරලව සුගතිවල දීර්ඝාස විඳින්න, සදාකාලික දීර්ඝාස වෙන අමා මහ නිවන ලබන්නත් ඉරිදීපාද හතර වඩත්වා කියලා අනුශාසනා කළා. මාගේ ශ්‍රාවක වර්ණින් වැඩිත්වා කියන තැන වර්ණේ හැටියට උගන්වා වදාළේ සීල සම්පදායයි. සීල සම්පත්‍ය ඇති සීලවන්තයා ශරීර වර්ණයෙන් වර්ණවන්ත වෙනවා. ගුණ වර්ණයෙන් වර්ණවන්ත වෙනවා. මෙලවක් රූප සම්පන්න වෙනවා, පරිලව රූප සම්පන්න වෙනවා. ඒ වගේම නිවන් දැකීමෙන් තම අතිශයම ගුණ වර්ණාවට ලක් වෙනවා. මාගේ ශ්‍රාවකෝ සැපින් වැඩිත්වා කියන දේශනා කලේ මේ ඉඳුරම් පිනවන සැපයක් ගැන නෙමෙයි. ධ්‍යාන සැපය. මේ මුලින් සඳහන් කළ අෂ්ට සමාපatti නමින් ගැනන ධ්‍යාන සැපය. මේ සැපය ලැබීම නිරාමිසයි. ඒ නිරාමිස සැපය මාගේ ශ්‍රාවකෝ ලබත්වා කියන එකයි සැපින් වැඩිත්වා. භෝගින් වැඩිත්වා කියලා සඳහන් කලේ මේ ධන ධාන්‍ය ගැන නෙමෙයි. උපනපන්තන අවශ්‍ය සම්පත් ලැබෙන්නේ හේතු වෙනවා ධර්මතා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ හතර යම් තා කපේසිතේ වැඩුණා නම් උපනුපන්තන ප්‍රියමනාප දෙමෝපියෝ, ප්‍රියමනාප සහෝදර සහෝදරියෝ, ප්‍රියමනාප නෑදෑයෝ, ප්‍රියමනාප දූ දරුවෝ, ප්‍රියමනාප සේවක සේවිකාවෝ අවශ්‍ය සම්පත් ඒ ඒ තැනට පිරි ඉතිරි ලැබෙනවා. ඒ මොකද මේ සතර බඹිරනේ වැඩිමින් ලෝවැස් ජනකාට තමන් ප්‍රියමනාප වෙන නිසායි. එනිසා භෝග සම්පත්තිය නමින් සතර බඹ විහරණ දේශනා කළා. ඊළඟට බලය නමින් දේශනා කළේ ප්‍රඥාව. ලෝව අභිභවනය කරන්න බැරි මහත් බලේ මාර බලේ. ක්ලේශ මාර බලේ. ඒ ක්ලේශ මාර බලේ පවා විදමනය කරන්න නසන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. ඒකනි සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. ඒ භාවනාමේ ඥානය තමයි මේ සමාධිගත සිතක් උපදවා ගැනීමට උපකාර වන ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට දැන් අපි සලකා බලමු මුලින් සඳහන් කළ සමාධියේ කුමක්ද කියන එක කෙටි. ඊළඟට කුසල් සිත කුමක්ද කියන එක කෙටි. යෝනිසෝ මානසිකාරයේ කුමක්ද කියන එක කෙටියෙන් කියුණා. දැන් අපි සලකා බලමු අපේ මේ දුවන පණින සිත, අසංවර සිත, නොසංසුන් සිත, අසානකාරී සිත, සමාධී සිත, සමාධි සහගත කුසල් සිතක් බවට පමුණවා ගන්නට අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දුන් උපදේශය අනුව සිතා බලමු. දැන් මුලින් සඳහන් කළා අර ඒක රාජ රජතුමා තමන්ට වද දෙන වෙලාවේ මෛත්‍රී භාවනාවෙන් යෝනිසෝ මනසිකාරයට වැසගත් හැටිනේ. ඒ වගේ සීල සීයව මහා සීලව රජතුමාද තමන්ට වද දෙන වෙලාවේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම නිසා පුදුමාකාර ජයග්‍රහණයක් කළා. ඒ වගේම අපට තියෙනවා කසින භාවනා 10ක්, අසුභ භාවනා 10ක්, අනුසති භාවනා 10ක්, ධම්ම විහාර භාවනා 4ක්, අරූප භාවනා 4ක්, ආහාරයේ පිළිබඳ පටික්කොල භාවනා 1ක්, ධාතු මනසකාර භාවනා 1ක්, සමත භාවනා වශයෙන් අපට 40ක් තියෙනවානේ බුද්ධ ශාසනයේ මාතෘකා, ඒ සිත සමාධි කරගන්න මාතෘකා. එහෙනම් අපි එකක් ගැන බලමු. දැන් මේක පෙර ධර්ම දේශනාවකදී අපි දැක්කුවා ධක්ඛින් සාකාර කායගත සති භාවනා ගැන කෙටි දේශනාවක්. ඒසා කියන මේ කොට්ටාසය කවුරුත් සමාජයට ඇලුම් කරන එක. මේක සුවඳ ගන්නවලා බොහොම ලස්සනට පවත්වා ගන්නවනේ. නමුත් මේක වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සතරන් වශයෙන්, ආසිත කුණක වශයෙන්, පිහිටයන් වශයෙන් පිළිකුලයි. ඉතින් මේක පිළිකුල් වශයෙන් බලනකොට අපට පුළුවන්කම තියෙනවා ඒසා කියන කොට්ටාසය අනුමුණු කරගෙන ප්‍රථම ධ්‍යාන කියන කුසාසිත උපදවන්න පුළුවන්. එවගේම ලෝම නඛා දන්තා කචෝ ආදී කොටස 32න් ප්‍රථම ඥාන එකක් බැගින් උපදවන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාරයේ නිසා මේ 23 කුණපය මේ කතිසේම් පිළිකුල් වූ කුණපය නිමිති කරගෙන ධ්‍යාන උපදවන්න පුළුවන්. ධ්‍යාන කුසල් උපදවා ගන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාරයෙන් දෙතිස් ගුණ පෙර නිසා කුසාසිය සමාධියකට කුසාසිය පහළ කරගන්න හැටි. ඔය වගේම තියනවා නේද දස අසුභය කියලා. උද්ධමාතක, විනීලක, විකුම්භක, විච්ඡින්දක, විඛායිතක, විච්ඡිත්තක, හත විච්ඡිත්තක, ලෝහිතක, ගුලවක, අට්ඨික. මේවා දස අසුභ. අද කාලයේ සුහම්බින් වල මේ මූර්ත දේහ ගොඩබිම දාන්නේ නැහනේ. ඈතා කීතේම ගොඩබිම දාන සිරිතක් තිබුණා. එහෙම අවස්ථාවේ මේ 10ම දකින්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙනවා සිතින් අරමුණු කරගන්න. දැන් අපි දැකලා තියෙනවානේ මූර්ත දේහ මරණයටපත් වූ අයගේ දේහ දැකලා තියෙනවානේ ශරීර. ඒව අපට හිතින් අරමුණු කරන්න පුළුවන් ඉදිමී කියන හැටි. නිල් වේතේ නැහැටි. එවාගෙම ඕජා ගල නැහැටි. එවාගෙම බලු කපුටන් ආදී සතුන් කාදම නැහැටි. කෑලි කෑලි කඩි කඩි යන හැටි. ප්‍රති ප්‍රති ගාලා තියෙන හැටි. අනුංග ගිරින නැහැටි. ලේ ගල නැහැටි. ඇට ශකිල් වාටපත් දින හැටි මේවා අපට හිතින් අරමුණු කරන්න පුළුවන්. එතකොට ඉදිමියගේ මූර්ත ශරීරයක් සිතින් අරමුණු කරගෙන ඉදිමියගේ මූර්ත ශරීරය සිත උපදවා ගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒකට හේතුනේ යෝනිසෝ මනසිකාරය. ඊළඟට අපි සලකා බලමු අපිට සම්මුඛ වෙන අප ආශ්‍රය කරන මේ පුජ්‍යලයා. දැන් අප ආශ්‍රය කරනවා ජීවත් වෙනකොට අපේ දෙමව්පියන් දෙන්න. අපේ ගුරු උතුමන්, කල්යාණ මිත්‍රයන්, සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි ආශ්‍රය කරනවා. එතකොට මේ ආශ්‍රය කරන පුජ්‍යලයන් නිසා අපට පුළුවන් සමාධිගත කුසල් සිතක් උපදවා ගන්න. අපි සලකා බලමු තමන්ගේ මව්කුමිය ජීවත් වෙනවා. තමන්ගේ පියතුමා ජීවත් වෙනවා නම් තමන්ද තමන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරින් මෙච් කරනවා. මම වෛර නොවෙමි. මම තරහ නොවෙමි. මම නිදුක් නිරෝගී වෙමි. මම සුවපත් වෙමි. එක වචනයක් අරගෙන බොහෝ වාරයක් ආවර්ජනා කළා. ඊට පස්සේ තමන්ගේ පියතුමා ඉස්සරහා බොහෝම සතුටු මොහොනින් ඉන්න ඇති හිතාගෙන මගේ ඥානන් වහන්සේ වෛර නොවේවා. තරහ නොවේවා. නිදුක් නිරෝගී වේවා. සුවපත් වේවා. එක වචනයක් අරගෙන සිය දහස් වර ගණන් වාරයක ආවර්ජනා කරනවා. එතකොට මේ පියතුමාගේ රූපකය අපේ හිතට අරමුණු වෙනවා. ඒ අරමුණු වෙනවත් එක්කම අපේ සිත සමාධිගත වෙනවා. ඉස්සල උපචාර සමාධිය එනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන සමාධි කුසාසිත පහළ වෙනවා. ඒක පංචවිද වසීතාවේ ආවර්ජන, සමාපජ්ජන, අදිත්‍ථාන, උත්ථාන, පච්චවේක නිතින වසීතා පහෙන් වශී කරගත්තන් පස්සේ දෙවෙනි ධ්‍යානෙටත් යන්න පුළුවන්. ඒක වශී කරගෙන තුන්වෙනි ධ්‍යානෙටත් යන්න පුළුවන්. මෙහෙම තමන්ගේ පියතුමා අරමුණු කරගෙන මෛත්‍රී සහගත යෝනිසෝ මනසිකාරය නිසා ධ්‍යාන සමාධිගත කුසාසිත තුනක් උපදවන්න පුළුවන්. ඔයාගේ ජීවත් වෙන මෑණියන්ට, ජීවත් වෙන ගුරු උතුමන්ට, තමන් උපකාර කළ කල්යාණ මිත්‍රයන්ට අරමුණු කරමින් අර වගේම මෛත්‍රී සහගත සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඔය වගේම කරුණාව දැන් බොහෝ සෙයින් අපට දකින්න ලැබෙන බොහෝම දුක්ඛ අසරණ දිවිඳන්නේ සිනා කනවා සමාත තුවාල හැදිලා යන් දෙන්න බැරුව අත්පා නැතුව බොහෝම දුකසේ වැටගෙන ඉන්නවා. බොහෝ දෙනා අයෝනිසෝ මනසිකා නිසා පිළිකුල් කරනවානේ නෑ. ලෝතුරා බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ එහෙම නෙමෙයි. ඒ දුකටපත් වූ කුජලයා තුලින් අපේක්ෂිත සමාධිගත කරගන්නට ඕනේ. එකක් තමයි මේ දුක මමත් අතීතයේ වින්දා. මම නිවන් නොදැක්කොත් අනාගතයේත් මට මේ දුකටපත් වෙන්න සිදු වෙනවා. මේක කාට සාධාරණ සත්‍යයක්. නමුත් මේ කුජලයා මේ දුකින් අතිමිදේවා කියලා තමන්ගේ අද සංකාණයෙන්ම ඔහුට කරුණාව ඇති කරනවා. යෝනිසෝ මනසිකාරයෙන් මේ තනත්තා දුකින් මිදේවා දුකින් මිදේවා දුකින් මිදේවා සිය දහස් වර සිතින් සිතනවා. අවංකවම සිතනවා. පිළිකුල් නොකොට සිතනවා. ඒ සිතන වෙලාවේ තමගේ සිතේ ඉස්සෙල්ලා උපචාර සමාධිය ලැබෙනවා. ඊළඟට ප්‍රථම ඥාන අර වගේම ලැබෙනවනේ මේ දුක්ඛිත කුජලයා අරමුණු කරගෙන. ඒ වගේම ඒක වාසිය කරන ဒုတိය ඥානයේ තෘතිය ඥානයේ දක්වා සමාධිගත කුසාසිත පහළ කරගන්නවා. මේ විදිහට කරුණාවට යමු වෙච්ච දුක්ඛිත සත්‍යයන් අරමුණු කරගෙන තමන්ගේ සිත සමාධිගත කුසාසිතක් බාට පමුණවා ගන්න පුළුවන්. ඒකට හේතුනේ යෝනිසෝ මනසකාරය. ඕව දැකලා සෝකෝනා නම් වැරදි. ඕව දැකලා පිළිකුල් කරා නම් වැරදි. එවාගෙම ඔහු දැකලා නිස්සද්වේචනගේ වැරදි. එනිසා ඒ අවස්ථාවේදී යෝනිසෝ මනසකාරයේ පහළ කරගෙන එයින් චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්. දැන් අපි පාරේ යනකොට, කණක ඇවිදිනකොට සමාත බල්ලෙක් මැරිලා ඉන්නවා. සමාධි සතියක් මෙල්ලා ඉන්නවා. සමහරු නාහේ වහගෙන අයින් වෙන කරන්නේ නැහැ. එතෙන්දී සමාධි යෝනිසෝ මනසිකාර්යය ගන්නට ඕනේ. එතෙන් ගන්න මුලින් සඳහන් කළා වගේ අසුභ සංඥාව ගන්නට පුළුවන්. එහෙම නැත්නම් මරණ සතිය ගන්නට පුළුවන්. කෙනෙක් මැරි ඉන්නවා දැකලා සතියක් හරි මිනිසෙක් හරි මරණ සංඥාව ගන්නවා. මරණානුස්සතිය. මරණානුස්සතිය ගන්නකොට එයින් දෙසිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. එතෙන්දී ලැබෙන්නේ ප්‍රචාර සමාධිය. එවැනිම අපට චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධින් වහන්සේ නමක්, ප්‍රතිමා වහන්සේ නමක්, සර්වඥ ධාතුන් වහන්සේ නමක්, පූජන ස්ථානයක දෙලදෙන පොඩියක් නව දකින් ලැබෙනවා. ඉතින් දකින් ලැබෙනවට අහක බලා ගැනීම නෙමෙයි. දොහොත් නඟා වැඳීම් පමණ කිමුණුත් නෙමෙයි. යෝනිසෝ මනසිකාරයේ පහළ කරගන්නට ඕනේ. චෛත්‍ය රාජන් වහන්සේ වැනි පූජනීය වස්තුවක් දුටු කෙනෙහි ඉබේම හිත පහදිනවා බෞද්ධයාගේ. එතකොට එතින්දී අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට ඕනේ බුද්ධ ගුණ අරමුණු කිරීමේ. මේ චෛත්‍ය රාජන් වහන්සේ තුල සරුවක්න ධාතුන් වහන්සේ වැඩින්න ඇති. ඒ සරුවක්න ධාතුන් වහන්සේලා හිමි තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී මේ ගුණයන්ගේ සමන්වාගතයි කියලා එක එක ගුණයක් අරමුණු කරගෙන හිත ධාන් බාට සමාධි බාට පමුණවා ගන්නවා. ඒ එක එක බුදු ගුණයක් අරමුණු කර ගන්නකොට ලැබෙන්නේ උපචාර සමාධියයි. බුදු ගුණ පරමා ධර්මනි සම්මුති නෙමෙයි. ඒක නිසා එතෙන්දී ප්‍රථම ධාන ආදී ලැබෙන්නේ නැහැ. එතෙන්දී ලැබෙන්නේ උපචාර සමාධියයි. මේ දින බුද්ධ ගුණ අරමුණු කරගන්න පුළුවන් චෛත්‍යය, බෝධිය, ප්‍රතිමා වහන්සේ ආදී පූජනීය වස්තුන් දෙකීමෙන්. ඔය වගේම අපට නිතර ලක් වෙනා භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේ දකින කොට සමහරු කලකිරෙනවා. සමහරු දුහත් නගා වඳිනවා. ඒ හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා නම් සමාධි හිත සමාධිමත් කරගන්න පුළුවන් උපචාර සමාධිය. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ දුටු පමණින් සංඝ ගුණ වර්ධනය කරනවා. මේ කසාවත් හැඳ පෙරවාගෙන ඉන්න භික්ෂුන් වහන්සේ වගේ තමයි නික්ලේශී මහරහතන් වහන්සේ වැඩ සිටියේ. ඒ සෝවාන් සකදාගාම අනාගාම අරිහත් මාර්ගඵලාමි උතුමන්ගේ පෙළටයි මේ ස්වාමින් වහන්සේ මේක තුලා ඉන්නේ. ඒ ආරි මාර්ගඵලාමි උත්තමයන් වහන්සේලා සුපටිපන්න ගුණ සමන්වාගතයි, උජුපටිපන්න ගුණ සමන්වාගතයි ආදී වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගැනීමේදී සංග ගුණ එකක් දෙකක් අරමුණු කරගෙන උපචාර සමාධි කුසල්සිත පහළ වෙනවා. මෙන්න යෝනිසෝ මනසිකාර නිසා එක භික්ෂුන් වහන්සේ නමක් දැකීමෙන් පවා කුසල්සිත සමාධිගත බවට පමුණවා ගන්න හැකියි. සමහර විට ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින් සමාධි සිතේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වෛර නොවේවා, තරහ නොවේවා ආදී එක එක වචනයක් අරගෙන ඒ දහස් ගණන් හිතේ වාර පුරුදු කරනවා. පුරුදු කරන තුන්වහසේ කෙරෙහි මෛත්‍රී සාගත චිත්ත සමාධි උපදවනවා. එතකොට මෛත්‍රී චිත්ත සමාධි උපදවන්න පුළුවන්, කරුණා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, මුදිතා චිත්ත සමාධි උපදවන්න පුළුවන්, උපේක්ඛා සාගත චිත්ත සමාධි උපදවන්නත් පුළුවන්. දැන් සමහර විට බොහොම ධනවත්, බොහොම රූමත්, බොහොම සැපවත් කෙනෙක් දකින්නවා. දකින්නකොට බොහෝ දෙනා කරන් ඉර්ෂ්‍යාවනි, ඒක වැරදි. ඒක අයෝනිසෝ මනසිකාරයයි. එතෙන් දීකම යෝනිසෝ මනසිකාර උපදවා ගන්නට ඕන සාදු සාදු සසර කළ පින් ඇති නිසා මේ සැප ලැබිලා තියෙනවා. මේ ලද සම්පතින් මෙතුමන් නොකිරි හේවා කියලා ඔහුගේ ලද සම්පත් නොකිරි හෙන්නට තමා හදතුලින්ම ආශිර්වාද පෙරට කොට මුදිතා පුරුදු කරනවා. එතකොට සිදි වෙන්නේ තමාගේ සිතේ ඒ කුජ්ජය අරමුණු කරගෙන ප්‍රථම ධ්‍යානයක්, ද්විතිය ධ්‍යානයක්, තෘතිය ධ්‍යානයක් උපදවන්න පුළුවන්. ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන්. අන්න සම්පත් ඇති කුජ්ජය අරමුණු කරගෙනත් සමාධිගත කුසාසිතක් පහළ කරගන්න පුළුවන් මේ කියන යෝනිසෝ මනසිකාරය නිසා. බලන්න මොන තරම් පුදුමද බුදුරජාන් වහන්සේ උපදේශය. දුකටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා, සැපටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. ඒ අතර මධ්‍යස්ථ කුජ්ජලේ, මධ්‍යස්ථ කුජ්ජලේ දැක්කා මහක බලා ගන්න එකනේ බොහෝ දිනා කරන්නේ මෙ නෙමෙයි. එයින් අපි වැඩක් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ පුරුදුවේ කෙනා එයින් ගන්න වැඩේ තමාගේ සිතේ උපේක්ඛා වැඩි කරගන්නවා. කම්මස්සකා මේ සෑම දෙනා සැප දුක් නිදින්නේ ස්වකීය කර්මාරූපයි කියලා කම්මස්සකා කියන වචනේ මුල් කොටගෙන කර්මයේ ස්වකීය කොට ඇති බව සිය දහස්වර මිනිහි කිරීමේදී සමාධි වෙනවා. හැබැයි එතෙන්දී සමාධි වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සමාධියම නෙමෙයි. හතරවෙනි සමාධියමයි උපේක්ඛා එකඟක. ඔය හතර ඒකාබද්ධයි. මෛත්‍රිය වැඩිමින් කරුණාව, මෛත්‍රිය කරුණාවයි වැඩිමින් මුදිතාව, මෛත්‍රිය කරුණාවේ මුදිතාව තුන වැඩිමින් තමයි උපේක්ඛා බ්‍රහ්ම විරණය ලැබෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම විහරණ භාවනාව. ඔය වගේම සීලවන්ත කුජලයක් දපිනවා. සීලවන්ත ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි දැන් පැවිදි කෙනෙක් ගැන කියවුණානේ. ගිහි කෙනෙක් ගැන සලකා බලමු. ගිහි උපාසක උපාසිකාදී කෙනෙක් දැක්කහම යෝනිසෝ මනසකාරයෙන් කල්පනා කරතොත් තමන්ද පුළුවන් සීලානුසති භාවනාවක් වඩන්න. මේ සීලවන්තේ මේ සීලවන්තයා වගේ මම සීලගෙන කෙනෙක්. මමත් මේ වගේ සීලයක් පුරනවා. මගේ මේ සීලය පිරිසුදුමම දැක්කා කියලා තමන්ගේ සීලය ආවර්ජන කරනකොට අන්න යෝනිසෝ මනසිකාරය සහ උපචාර සමාධිය ලැබෙනවා. ඔය වගේම යම්කිසි ශ්‍රද්ධාවන්තයෙක් දකිනවා. ඒ වගේම ශ්‍රද්ධා මේ විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය භාවනා වඩලා දෙව්ලොවට ගියකෝ ආර්ය දෙවි දේවතාවු ඉන්නවා. ඒ කෙනෙක් කලමුණු කරන එක මගේ සිතේ මේ වගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ විරිය ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ සමාධි ඉන්ද්‍රිය තියෙනවා. සති ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා කියලා තමන්ගේ සිතේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති බව නුවණින් අරමුණු කරගෙන උපචාර සමාධිය වඩන්න පුළුවන්. ඔය විදිහට අනුසති භාවනා 10ක් තියෙනවානේ. එයින් අර කායානුපස්සන කායගත සතිය ගැන කියවුණා, වර්ණ සතිය ගැන කියවුණා, ආනාපාන සතිය. දැන් අපි හුස්ම ගන්නවා, හෙලනවා. උපන්දා පතම්ම නොනවත්වාම මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත නිසානේ අස්වාස ප්‍රස්වාස ඇති වෙන්නේ. ඉතින් මේක නොහිතනවා නම් කිසිසේ තේරුමක් නැහැ. මේ ගැන හිතනවා නම් ආස්වාස ප්‍රස්වාස කියන මේ අරමුණ තුලින් අපට උපදවා ගන්න පුළුවන් සමාධිගත සිත් හතරක්. ධ්‍යාන හතරක් උපදවන්න පුළුවන්. තවත් ප්‍රේණනම් ධ්‍යාන පහක් උපදවන්නත් පුළුවන්. ඒතර රූපාචර ධ්‍යාන සමාපatti සියල්ල මේ කුෂ්ම රැල්ල නිසා උපදවන්න පුළුවන්. ඒක යෝනිසෝ මනසිකාර්යයෙන්ි කරන්නේ. දැන් අර හත යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම තියෙනවා. ඒකින් මේ සමාධිය නෙමෙයි උපදින්නේ. එතන ව්‍යායාම වශයෙන් ශරීර සෞඛ්‍ය වැඩි දියුණු වෙනවා. බොහෝ වේලාවක් කුෂ්ම රඳවාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ආස්වාස ප්‍රාස්වාස අරමුණ නාසිකා දොරටුව සමීපයේ ඇතුල් වෙන පිටේ නැති මනා නුවණින් මනා සිහියෙන් බලා සිටීමේදී හරි කර්ම නිමිත්ත, උද්ඝා නිමිත්ත, අතිභාග නිමිත්ත කියන අවස්ථා තුන ලැබෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ධ්‍යාන ආදී රූප ධ්‍යාන හතරම ලබා ගන්න පුළුවන්. එතකොට මේ නිකරුණේ ගලාගෙන යන හුස්ම රැල්ල යෝනිසෝ මනසිකාරයෙන් ගැනීම නිසා සමාධියකට කුසාසී සතරක් රූපාචර සමාපත්ති වශයෙන් උපදවන්න පුළුවන්. ඔය වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වාගේම නිල, දීප, ලෝහිත, ගෝධාත, ආලෝක, ආකාශ කියන කසින භාවනා 10ක් තියෙනවා. මේ කසින භාවනා 10 අපේ ඇහත් ලක්ෂණ දේවල්. අපට පොළොව පේනවා, ජලය පේනවා, ගින්දර පේනවා, හුලඟක් අපට අරමුණු වෙනවා, නිල් පාට පේනවා, එවාගේම කහ පාට, සුදු පාට, රතු පාට අපට අරමුණු වෙනවා, ආලෝකය පේනවා, අහස පේනවා. මේ හිතට පේන දේවල් ඒවා අමුත්‍යම මවා ගන්න දේවල් නෙමෙයි. මේවා නිසා තමාට පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසිකාරයේ වැඩි වීමෙන් රූපාවචර ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතරක් වෙන සමාධිගත කුසාසිත පහළ කර ගන්න පුළුවන්. සැබවින්ම මේ කියන සමාධිගත කුසාසිත පහළ කර ගැනීමට මේතරම් පිළිවෙත් මාර්ගයක් බුදු ශාසනයේ තියෙනවා. ඉතින් දැන් බලන්න පතවි කියන එක. දැන් අනුකූලණයේ දිමක් අපි දකිනවා කියලා හිතමු. අමතක් වාගේ තැන, ලියද්දක් වාගේ තැන, කිස් පිටෙන් මේ අනුකූල නැති පිටතනිය දකුණුවට අපට පුළුවන්කම තියෙනවා පඨවි සංඥා උපදවන්න. පඨවි පඨවි පඨවි කියන සංඥාවෙන් හරි. නැත්නම් එක් මියක් සතර අඟුලක් විස්කම්භය ඇති, රට ප්‍රමාණයේ ඇති අසන මණ්ඩලයක් හදාගෙන පඨවි පඨවි පඨවි කියන මේ මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයේ ගිරීමෙන් අපට පුළුවන්කම තියෙනවා පඨවි කසන ධ්‍යාන හතරක් උපදවන්නේ. ඔයගෙම ජලයේ බේසෙමකට අරගෙන ඒ ආපෝ ආපෝ කියන වචනේ සිහිපත් කරමින් භාවනා වදා ආපෝ ධ්‍යාන හතර උපදවන්න පුළුවන්. ජීමෙලයක් දැකලා තේජෝ ධ්‍යාන උපදවන්න පුළුවන්. එහෙම නැත්නම් සූර්ය මණ්ඩලය ගහගෙන යන වෙලාවේ සූර්ය මණ්ඩලයේ තේජස ආරමුණු කරන ධ්‍යාන උපදවන්න පුළුවන් තේජෝ ධාතු. තේජෝ කසන ධ්‍යාන. එවාගෙම කොළාපි හෙල වෙනවා දැකලා, පොඩියක් හෙල වෙනවා දැකලා, හිසකේ හෙල වෙනවා දැකලා වායෝ කසින සමාපත්ති උපදවන්න පුළුවන්. නිල් පාට මල් දැකලා, නිල් පාට වස්ත්‍රය දැකලා, නිල් පාට අරමුණක් දැකලා නිල කසින වඩන්න පුළුවන්. ඔයාගේ වර්ණ කසින හතරම වඩන්න පුළුවන්. ආලෝකය අරමුණු කරන ආලෝක කසින වඩන්න පුළුවන්. වහලී සිදුරකින් අහස පේනවා දැකලා, ජනේ සිදුරකින් අහස පේනවා දැකලා ආකාශ කසින වඩන්න පුළුවන්. මේ අපතේ යන නැත්නම් ඉතර පළතෙන මේ අරමුණු වලදී තමාට පුළුවන්කම තියෙන යෝනිසෝ මනසිකාරයේ වැඩිමින් අර රූප ධාන හතර උපදවන්න. රූප ධාන හතර උපදවාගෙන ඒ නොනැති ඒ කසින සමාපත්තියට අයිති කසින නිමිත්ත කසින ප්‍රතිභාග නිමිත් උගුලවා අරූප සමාපත්ත උපදවන්න පුළුවන්. ඒ නිසා දැන් අපි සලකා බලමු යෝනිසෝ මනසිකාරයේ තරම් සමාධී සිත සමාධීගත කුසාසිතක් වාට පමුණවා ගන්න වෙනත් එකක් නැහැ කියන එක හොඳින් පැහැදිලි වෙනවා. යෝනිසෝ මනසිකාරයේ කිව්වේ නුවණට හුරුව කල්පනා කිරීම. හැම දෙයක්ම නුවණට හුරුව කල්පනා කළොත් එයින් ලොකු වැඩක් ගන්නට පුළුවන්. දක්ෂ ලීවඩුවා තමාට ලැබෙන හැම ලී කැබැල්ලකින්ම හොඳ යම් යහපත් දෙයක් නිර්මාණය කරනවා. එවාගෙම දක්ෂ දෙලෙක් වඩුවා තමාට ලැබෙන හැම දෙලෙක් කැල්ලකින්ම වටිනා දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ වාගේ දක්ෂ ලේකකයා තමත් ලැබෙන හැම අරමුණකින්ම ලක්ෂණ ලේකමේ චර්යාවක් ලේකනගත කරන්න පුළුවන්. ඒ වගේම දක්ෂ චිත්‍ර ශිල්පියා තමත් ලැබෙන හැම කඩදාසි කැලලකින් එහෙම නැත්නම් දෙකින් ලක්ෂණ නිර්මාණයක් චිත්‍ර කර්ම වශයෙන් නිමවන්නට පුළුවන්. මේ වාගේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගත් ඥානවන්තයන් ලැබෙන සෑම අරමුණකදීම චිත්ත සමාධි උපදවා ගන්න පුළුවන්. ඉතින් මේවා අද කාලේ කරන්න බෑ කියලා කවදාකවත් හිතන්න වටින්නේ නෑ. අද කාලෙත් පුළුවනි හැම කාලෙත් පුළුවනි මෙතෙන් අවශ්‍ය වන්නේ නුවණට හුරුව කල්පනා කිරීමේ යෝනිසෝ මනසිකාරයයි. මෙන්න මේක නිසා පිළෝතුරා බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කළා. ඒ කියන්නේ විශාසංක කල්පලක්ෂයක් යෝනිසෝ මනසිකාරයේ පුරුදු කළා. ඒ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසා මුන්වහන්සේ පුළුවන් වුණා පාරමී 10, පාරමී 20, පාරමී 30 වශයෙන් පුරන්නේ. මහා පරිත්‍යාග පහ පුරුදු කරන්න පුළුවන් වුණා. ත්‍රිවිධ අර්ථචාරිය පුරුදු කරන්න පුළුවන් වුණා. සීලම බුද්ධ සාරක ධර්මයන් මුදුන් පමුණුවන්නට මහා බෝසතාණන් වහන්සේ දැහැකි වුණේ යෝනිසෝ මනසිකාරයේ නිසායි, නුවණට හුරුව කල්පනා කිරීම නිසායි. ලෝතුණ බුදු වීම සඳහා උපන්න ආත්ම භාවයේදී වාස 27 දී ජරා ව්‍යාධි මෘත කියන අරමුණු තුන වාස තුනෙන් තුනට දැක්කා. හතරෙනි අවස්ථාවේදී ශ්‍රමණ රූපයක් දැක්කා. මේ දැකීමෙන් උන්වහන්සේ අවුරුද්දක් පුරාම සිද්ධ කළා තියෙන්නේ සමාගයේ සිට යෝනිසෝ මනසිකාරයෙන් කල්පනාවට යොමු කිරීමයි. ඒ කියන්නේ වයස්ගත කෙනෙක් දැකලා 3 මාසයක් මේක නුවණින් කල්පනා කළා. රෝගියෙක් දැකලා 3 මාසයක් නුවණින් කල්පනා කළා. මෘත ශරීරයක් දැකලා 3 මාසයක් නුවණින් කල්පනා කළා. ඊළඟ 3 මාසය ඇතුළත තමයි අර ශාන්ත පැවිදි රූපයක් දැකලා ඒකත් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා අභිනිෂ්ක්‍රමණය කරන්න හිතෙන්නේ. අන්තිමේදී අභිනිෂ්ක්‍රමණය කරලා මහා ප්‍රධාන වියනේ වැදුවා, මැදුම් පිළිවෙත සොයා ගත්තා. යෝනිසෝ මනසිකාරයෙන් යුතුවම සෑම ඉරියව්වක් පවත්වලා බෝමුලාරා වැඩ ඉඳගෙන සපරිවාර මාර්ග පරාජය කොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී, දසදහසක් ලෝක ධාතුන ප්‍රාඥාරි සහස්‍රයන් සිද්ධ වෙද්දී, දසදහසක් ලෝක ධාතුන් ඒකාලෝක බබලෙද්දී සවාසන සකලක් දේශයන් ප්‍රහාණය කරමින් දසබල ඥාන, චතුරු වෛශාලාග්යක් ඥාන, චතුරු ප්‍රතිසම්බිදාක් ඥාන, චුද්දස ඥාන, සෝලස ඥාන, අෂ්ටාදස ආලිනික බුද්ධ ගුණ, සත්‍ය ඥාන, සත්‍ය ඥාන, අසාධාරණ ඥාන ආදී වූ අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්නිකා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා අභිසම්බෝධියට පත් වීම දරලා ඒ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර උපෝසත දවස විසක් පොහෝ දවස. එවාගෙම ලෝතුරා බුදු වීම සඳහා උත්පත්ති මංගල්‍යයට පත් වූ දිනය මේ උතුම් විසක් පොහෝ දවසයි. එවාගේ මාර පරාජයකට ලෝතුරා බුදු පදවියට පත් වූ දවස විසක් පොහෝ දවසයි. නාහං විච්ඡේ අඤ්ඤං ඒක ධම්මං ති සමුප්පස්සාමි යේ අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජන්ති උප්පන්නාවා කුසල ධම්මා අධිවඩ්ඩන්ති යතිදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝ තෝ අනුප්පන්නා චේව කුසල ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසල ධම්මා අධිවඩ්ඩන්ති කියන මේ මාතෘකාව අනුසාරයෙන් මෙතෙක් වේලා පැවති දේශනාව තුළින් අපි නැවත වරක් අපේ නුවණ අවදි කරගෙන බලමු. ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්මුඛ වන අරමුණු වලදී අපි කොච්චර දුරට යෝනිසෝ මනසිකාරයේ සම්සලා තියනවාද කියන එකයි අපට තෝරා ගන්න අවශ්‍ය වෙන්නේ. සමහර පින්තුන් ඉන්නවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට බොහෝම තරහ යනවා ඉස්සර. ඒ තරහා යන ක්‍රම මම අසවල්සවල් භාවනා වැඩිනි. මගේ සිත බොහෝම සංසිඳුණා. දැන් මට තරහා යන්නේ නැහැ. දැන් මට තරහා යන අරමුණක් කාම ඇති නිිතේ සම්නසයි. ඒ මොකද මගේ සිත ඒ සම්බන්ධව ගැටෙන්නේ නැහැ. අර දීගබාන කබේ ස්වාමීන් වහන්සේ තුන් යම් රාත්‍රියේ ආරිවංශ දේශනා පවත්වා උදේ පාන්දර වඩිද්දී තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් බැන බැන ගියා. ඒ කියන්නේ අඩව තුනක් මානේ. ඉතින් අන්තිමේ දෙන්න දෙපැත්තට හැරෙන තැනදී මේ දේශකයන් වහන්සේ අර බණිමින්ගේ ස්වාමීන් වහන්සේට වැඳලා. වැඳලා කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ පැත්තට වඩිනවා කියලා. උන්වහන්සේගේ ශිෂ්‍යෝ මහා රත්නානිදී අහලා ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලාවක් බැනපු හාමුදුරන්ගේ වන්දි කොහොමද? එවත්නි මට ඒව ඇහුනේ නෑනේ. එම්පද මගේ පියවරකින් අත්වරු නොවි මම කමතහණින් ආවා. අන්න යෝනිසෝ මනසිකාර් නිසාහිතයේ සමාධීන් කොච්චර ප්‍රයෝජනයක් ලැබුණද. මෙයාගේ තමයි අපට කොච්චර අලාමයක්, කොච්චර අයසක්, කොච්චර නින්දාවක්, කොච්චර දුකක් පීඩාවක් ආවත් අපින්ට සමාධි වුණාම පුදුමාකාර සහන්ශීලී ජීවිතයක් ගෙවන්නට පුළුවන්. සමහර පින්තුන් වුණා සිටි හැටියේ සිළුම තමන්ගේ ධන සම්භාර අහිමි වෙලා. හැබැයි භාවනා කරපු නිසා හිතේ යෝනිසෝ මනසිකාර්ය පුරුදු කරපු නිසා ඒ පින්වතාට තමන්ගේ ජීවිතය ගැන අර සිදුවෙච්ච විපත්ති එක සම්පත්තියක් හැටියට හිතන්නේ. අර විසංය කියලා සිටුවරේ මහා ධම්මතක් පැවැත්වුවා. ඒ ධම්මත පවත්වන බව දැනගත් සද්දේ රජෙක් දාසෙන් භාණ්ඩාගාර ඔක්කෝම හිස් කෙරුවා. භාණ්ඩාගාරිකේ ඇවිල්ලා සිටුවරට කිව්වා ස්වාමීනි අද දෙන්න කිසිවක් නැහැනේ. ඔක්කොම භාණ්ඩාගාරි හිස් වෙලානේ. මිතම විඳුලට බහලා මොකද කෙලේ? මුන් වාරයක් සාදුකාර දුන්නා. අන්න යෝනිසෝ මනසකාරයේ නිසා තමගේ සිත අලාභයේදී කම්පාන වී සපවසිකම් බවට පත් වුණා. මේ වාගේ සුමංගල සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධකුටියක් හදලා පූජා කරානේ. ඕකට විරුද්ධ කාර්යයේ ගිනි කිව්වා. බුදුරජාණන් වහන්සේ පින්දපාත වැඩි අතර ගිනි කිව්වා. සියලුම විනර දේවල් විනලා දාන ගිනි කිව්වා. මේ කාරංචුනා සිටුවරයාට සිටුවරයා දුහොත් නගාගෙන සාදුකාර දුන්නා. සමහරව මොකද මේ සිටුවරයාගේ මනස විකෘතුණා නෑ නෑ එහෙම එකක් නෙමෙයි මම පළමුවෙන් ගන්ධ කුටියක් හදවා පූජා කළ පින්ෙන් සම්පූර්ණ වුණා මට තාසනා ගන්ධ කුටියක් කරන්න අවස්ථාව ලැබුණා ඒ මේ දිගිතිව තැනත්තාට සප වේවා කියලා හිත සමාධිමත් කරගත්තා මෙන්න මේ වගේ තමයි නමක් ගිනන වෙලාවන් 800ක් වෙනක මේ දෙවියන්ට යාඥා කර කර කැමර ගහවා එකම එක බෞද්ධී සමා සමාදන් වූ පංචශීලයේ සිහි කරමින් සමාධිගත වුණා. අනිත් අය කිව්වා, "ඇයි මිනිස්සෝ මේ නැව දිලිනවා? මොකද මේ වාදිනා කරන්නේ?" "ඔව්, නැව දිලින එක හරි. නැව දිලීම වළක්වන්න කාටවත් නැහැ. මම අපායට නොගෙලෙන්න, මම සුගතියට යන්න, මම හිත සමාධි කරගන්නවා. මම සමාදන් වූ පංචශීලයේ මම හිතින් වාදිනා කරනවා." ඉතින් කිව්වා, "අනේ අපටත් දෙන්න එහෙම සැනසෙල්ලක් තියෙනවා නම්." ඉතින් තිසරණයේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා. 800ක් දෙන සමාධිගත වූවක් මෙන් නිහඬ වුණා. සියල්ලෝම මොහොතවත් මේ තවද ශාභවන්නේ දෙවිපිරිසක් කියලා උපන්නා. මේ වාගේ දීකරු අවස්ථාවලදී විහිෂ්ණ අවස්ථාවලදී පවා යෝනිසෝ මනසිකාරයේ නිසා සමාගයේ සිටට සනසිල්ල පුදාපත් කරගන්න මේ යෝනිසෝ මනසිකාරයේ තුලින් පුළුවනි. මේ වාගේම භයානක සතුන් මුණ ගැහිච්ච වෙලාවේ නපුරු අමනුෂ්‍යයන් මුණ ගැහිච්ච වෙලාවේ කිසියම් බියක් ඇති ගැනීමක් නැතුව සමාධියකට සිටින් එහි අවස්ථාවේ නොසලී ඉන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීම නිසායි. නිසා මේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් බණිනවට බණින්නේ නැහැ. ගහනවට ගහන්නේ නැහැ. පරිගණන තැනකාලියෙන් පරිගන්නේ නැහැ. ඒ වගේම අලාභයක් වුණ තැන කම්පා වෙන්නේ නැහැ. ලාභයක් වුණ තැන උදම් වන්නේත් නැහැ. යසසක් ඇති වෙච්ච තැන උදම් වෙන්නේත් නැහැ. නින්දාවක් ඇති වෙච්ච තැන කනගාටු වෙන්නේත් නැහැ. ඒ වගේම ප්‍රශංසාවක් ලැබිච්ච තැනදී උදම් වෙන්නේත් නැහැ. සපයක් ලැබුණ කියලා උදම් වෙන්නේත් නැහැ. හැම තැනකදීම සංසුන් සිතක්, ඒ වගේ නොසැලෙන සිතක්, සමාධි සිතක්, දිනු සිතක් හැටියට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීමෙන්. නිසා බෞද්ධයන් වශයෙන් බෞද්ධ ප්‍රමණක් නේ අබෞද්ධයන් වුණා සෑම දෙනා විසින්ම නුවණට හුරුව කල්පනා කර ගැනීමෙන් සමාගයේ එදිනෙදා ජීවිතයේ නොගැටෙන සුළු, එවැනිම නොතැලෙන සුළු, එවැගේම විපත්‍යයට භාජන නොවන සුළු, ඉක්මන්කාර නොවන සුළු බොහොම සනසිනමත් ජීවිතයක් ගත කර ගැනීමට යෝනිසෝ මනසිකාරයේ මහෝපකාරී වෙන බව සලකා සමාජීගත සිතක් උපදවා ගැනීමට මහෝපකාරී වෙන යෝනිසෝ මනසිකාරයේ දුනු කෙනෙක් වාගේ අපේ මෛත්‍රියන් ආශිර්වාද පූර්වාංගු මනසාසනා කරනවා. සැබවින්ම ඇයිද භික්ෂූන් වහන්සේ ඒ අතරින් මුල් තැන ගන්නවා. උන්වහන්සේමළු ජීවිතයේම කැප කළා තියෙන යෝනිසෝ මනසිකාරී යුතුව ගත කරන්නටයි. කබන පියවර බලන බැල්ම කල්තියන වචනය හැරෙන හැරීම තමන ස්තිවනක් පාසා භික්ෂූන් වහන්සේගේ තැනත්ම යෝනිසෝ මනසිකාරී යුක්තවන්නට ඕනේ. එසේ වෙන්නම් උන්වහන්සේම ලෝකේතම සම්භාවනීය ආදර්ශමත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා පමණක් නෙමෙයි තමන් නිමී ලොව සනසන උත්තමයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. නිරෝධ සාමණේරයන් වහන්සේ වාගේ මේක නිසා අපට ලැබී ඇති මේ බුද්ධෝත්පාද කාලයේදී අපට ලැබී ඇති උතුම් සද්ධර්ම ආවාද තුලින් නියම අර්ථයක් ලබා ගැනීම සඳහා මේ කරන් සෙන සම්පත්තියක් ලබාගත් උතුම් ජීවිතයේ තුලදී අපි යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගෙන මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදු මහරහතන් වහන්සේ සදාකාලිකව නිවිසනසේ පැමිණවදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන දක්වාම දිනුවෙන් දිනුවට යාමට අදිෂ්ඨාන තබා ගනිමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණී කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දෙලව ජයගනි පැතු බෝධියෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදාති චීලක පීතා ධර්ම ශ්‍රවණී කීමේ සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. වෙසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වු දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්ජපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.